වෙලා ඇවිත් මා ළඟින් සැතපුණා. මා හදේ පෙම් කතා පුතේ කතාවක් ලියුණා. සීතලේ ගතට ලං වෙලා රහසකුත් කොඳුරලා. ආදරේ සුවය මා සදා සිහිනයින් වින්දා. මීරාවී සිහින කුමරි මගේ ආදරේ, ඔබයි කුමරි මා ජීවිතේ සදා සිහිනි. මීරාවී සදා සිහිනි පිළිරා.